2508 වසරේ විවාහාරික මාසයේ 7 දිනය 7 මාසේ 8 වෙනිදා භාවනා වැඩසටහන. ගමනක් ඇතත් නිමක් නොදකින මිනිසා මේ මහ පොළව මත අසරණයකි. නිමක් ඇති ගමනක් ආරම්භ කළ යුතුය. ඔබ ගමන් කරන මාර්ගයේ නිම කෙලවර කොහෙද කියන කාරණය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. නිමක් ඇති ගමනක් ආරම්භ කළ යුතුය. අවසානයක් තියෙන්න ඕන. ඇහැට රූප ලබා දීලා අවසානයක් වෙන්නේ නැහැ. කනට ශබ්ද ලබා දීලා අවසානයක් වෙන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ, දිවට රස නී රස, ගතට දැනීම, සිතට සිතීම අවසානයක් වෙන්නේ නැහැ. ඒ මාර්ග හැම එකක්ම අවසානයක් නැති මාර්ග. ඒ සිත තුළ බලය, ධනය, කීර්තිය, ප්‍රසිද්ධිය, ප්‍රශංසා එකක්වත් ඉවර වෙන දේවල් නෙමෙයි. ඒ වගේම බය, ශෝකය, සංවේගය, බැඳීම්, විරහව ඔය කිසිවක් අවසානයක් වෙන දේවල් නෙමෙයි. හැමදාම අලුත් වෙවි, වෙනස් වෙවි. මනුෂ්‍යයා දුක සැප වශයෙන් දැවීමෙන් ජීවත් වෙනවා. නිමක් ඇති ගමනක් ආරම්භ කළ යුතුයි. ඒ නිමක් නැති ගමන නම් බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි විමුක්ති ප්‍රතිපදාවයි. විමුක්ති මාර්ගය ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් තුල තියෙන කාම භෝගී භව, කාම වස්තු, එහෙම නැත්නම් මේ ලෞකික වස්තු සමග ඇලෙන ගැටෙන ස්වභාවයෙන් නික්මීම, නිදහස් වීම. ඒක ක්‍රමානුකූලව නිදහස් කරනවා. ලෝකේ තියෙන කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නවත්, අනුමත කරන්නවත් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද හේතුව ඔබ කොහොමත් ඒ දේ කරමින් ජීවත් වෙන නිසා. ඒ අනුමැති කරන එකේවත් ප්‍රතික්ෂේප කරන එකේවත් අවසානයක් නැහැ. ඒ දෙකම මනෝභාවයන්. ඒ නිසා ඔබට මනස තුල කළ යුතු කාර්යයක් පනවන්නේ නැහැ, පෙන්වන්නේ නැහැ. මනස ඉක්මවීමට කාරණා සම්පාදනය කරගන්න. හේතුව ඔබ යම් යම් කාර්යයන් මේ වන විටත් අතීතයේ වර්තමානයේ ක්‍රියාවට කර්මයට හසු වී සිටින්නේ. ඒ නිසා මේ භාවනාව ඔබ මනස තුල කළ යුතු තවත් අන් කාර්යයක් නොවේ. වෙනස්ව ක්‍රියාත්මක කිරීමක් නෑ. සමස්ත මනෝමය ලක්ෂණයන්ගෙන් නිදහස් වීම. සියලු දෘෂ්ටි වලින්, සියලු සංකල්ප වලින්, සියලු වචන වලින්, සියලු ක්‍රියා වලින්, සියලු උත්සාහයන් වලින්, ලෞකික ලෝකයේ සියලුම සිහියෙන්, සියලුම ජීවන ස්වභාවයන් වලින්, සියලුම සමාධීන් වලින් නිදහස් වීම. ඇස ස්පර්ශ කරත් කළොත් රූප ස්පර්ශ කරන්න වෙනවා. රූප ස්පර්ශ කරොත් ලස්සන අවලස්සන බෙදන්න වෙනවා. ලස්සන අවලස්සන බෙදුවොත් දුක හෝ සැප විඳින්න වෙනවා, වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම සෝත විඥාන, එහෙම නැත්නම් කන තමන් ඇලුනොත් ශබ්ද අහන්න වෙනවා. ශබ්ද අහලා ඒව හොඳ නරක වශයෙන් බෙදන්න වෙනවා. හොඳ නරක වශයෙන් බෙදලා විඳින්න වෙනවා, විඳවන්න වෙනවා. සැනසීම නැතුව යනවා. නාසයට ඇලුනහම, බැඳුනහම නාසයෙන් ගඳ සුවඳ ලබන්න වෙනවා. හොඳ නරක බෙදින්න වෙනවා. සුඛ දුක්ඛ වශයෙන් විඳින්න වෙනවා, විඳවන්න වෙනවා. දිවට ඇවුලුනහම රසනී රසට බැඳෙන්න වෙනවා. ඒව හොඳ නරක වශයෙන් බෙදන්න වෙනවා, විඳින්න විඳවන්න වෙනවා. ශරීරයට ඇලුනහම ශරීරයට දැනෙන දැනීම් හොඳ නරක වශයෙන් බෙදන්න වෙනවා, සුඛ දුක්ඛ වශයෙන් විඳින්න වෙනවා, විඳවන්න වෙනවා. සිතට ඇලුනහම ඒ සංකල්ප හොඳ නරක වශයෙන් බෙදන්න වෙනවා, විඳින්න වෙනවා, විඳවන්න වෙනවා. අතීත වශයෙන් ඇලෙනවා ඉන්ද්‍රියන් සයට, වර්තමාන වශයෙන් ඇලෙනවා ඉන්ද්‍රියන් සයට, අනාගත වශයෙන් ඇලෙනවා ඉන්ද්‍රියන් සයට. මේ සමස්තය සියල්ල නිදහස් කරන්න පුළුවන් ප්‍රමුඛව ඉන්ද්‍රියන්ට නොඇලීමේ ඥානය කියන එක පහළ කරගන්නවා. දැන් අපි කියන්නේ රූපයකට ඇලෙන්න එපයි කියලා නෙමෙයි, ඉන්ද්‍රියන්ට නොඇලෙන්න. ලෝකේ යම් කිසි කාරණයකට ඇලෙන්න එපයි කියලා නෙමෙයි කියන්නේ, ඉන්ද්‍රියන්ට නොඇලෙන්න. අතීතයේ අනාගතයේ කියලා කොටස් බෙදලා එක එක කොටස් වලට වෙන වෙනම ඇලෙන්න එපයි කියලා නෙමෙයි, සමස්ත කාලාත්‍රයට නොඇලීමත් ඉන්ද්‍රියන්ට නොඇලීමත් කියන්නේ එකයි. ඉන්ද්‍රියන්ට නොඇලෙන තැන තමයි කාලාත්‍රයට නොඇලෙන්නේ. ඉන්ද්‍රියන්ට ඇලුනොත් එයාට කාලාත්‍රය පහළ වෙනවා. ඉන්ද්‍රියන්ට නොඇලුනොත් එයාට කාලාත්‍රය පහළ වෙන්නේ නැහැ. එයා නිදහස් වෙනවා. සදායතනයටම, සය ආයතනයටම නොඇලීම වෙන්න ඕන. එයා බලන දෙයක් නෑ. එයා ඇස ඇතහැරලා තියෙන්නේ. බලන එක අවසන් කරා. ඇස කියන්නේ මේ මස් ඇහැ නෙමේ. අපි ඇස් දෙක පියාගත්තත් මේ බලන ඇහක් තියෙනවා. ඒක තමයි ඇහැ. ඒක තමයි චක්කු විඤ්ඤාණය කියන්නේ. ඒ ඇස අතහරිනවා. ඒ ඇස තමයි ඔබට විවේකයක් නැතුව සිතවිලි දිහා බලාගෙන ඉන්නවා, පෙරලෙනවා, ඒව දකිනවා, ඒව හොඳ නරක වශයෙන් විඥානනය කරනවා. ඒ විඥානේ නිරෝධ කරගන්න ඕන. චක්කු විඥානේ නිරෝධ කරන්න ඕන. එකම විඥාන ධාතුව තියෙන්නේ. ඒක සය ආකාරයකට බෙදී යන සෝත විඥානය, ගහන විඥානය කියලා. ඒ විඥානේ නිරෝධ කරන්න ඕන. විඥානේ මෙහෙයවන්න එපා. ගොඩාක් දෙනෙක් ওই විඥානේ අල්ල ගන්නවා. විඥානේ අල්ල ගත්තට පස්සේ කොච්චර හරි විඥානේට නිවන් දකින්න ඕනේ කියලා හැදුවට නිවන් දකින්න බෑ විඥානේට. නේද? සිතට නිවන් දකින්න බෑ. ඒකට හේතුව මේ විඥානේට පුළුවන් ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම හඹා යන්න පමණයි. එතකොට මේ ඉන්ද්‍රියන්ගෙන් නිදහස් වීම තුළ ලබන්නා වූ ලෝකෝත්තරත්වය ලබන්න විඥානේ අතහරින්න වෙනවා. ඇස අතහරින්න වෙනවා. අනාථහරින්න වෙනවා. ඒ අතහැරීම කියලා කියන්නේ මානසික විවෘත භාවය. මනුෂ්‍යයා විවෘත නැති කරන්නේ ස්වභාවයට එක් නොවන්නට හේතුව විවෘත නැති බව. විවෘත වුණොත් ස්වභාවයට ඔබ එක් වෙනවා. ගොනු කරනවා, පොදි බැඳ ගන්නවා, සකස ගන්නවා, මේව මගේ කියනවා, මේව අනුන්ගේ කියනවා, මේක මෙහෙම වෙන්න ඕනේ කියනවා, මේක හරම වෙන්න ඕනේ කියලා හිතනවා, මේක මෙහෙමම තමයි කියලා හිතනවා, ඒක සත්‍යයි මේක අසත්‍යයි කියලා හිතනවා. ඒ නිසාව අර විවෘත භාවය නැති නිසා ස්වභාවයට එකතු වෙන්නේ නැහැ. ස්වභාවයට එකතු වෙන්න විවෘත වෙන්න. විවෘත වෙන්න. දැන් උදාහරණයක් වශයෙන් හිත හිතා කල්පනා කර කර කතා කරන්න සිද්ධ වෙන්නේ බොරුවක් කියන කෙනෙකුට නේද? ඇත්ත කියන කෙනෙකුට කල්පනා කර කර කතා කරන්න ඕනේ ඔය කටට එන එක කියලා දාන හරිය නිදහසේ රිලැක්ස් වෙනවා. ඔය ඔළුව එකක් වුන් හරිය මෙහෙ තියනවා කියලා කියන දිගින් දිගන බොරු කියන අයට. ඈ ඒ වගේම බොරු කියන අයට කැස්සක් තියෙනවා නේද? ඩොග් ගාලා කෑ කෑ කතා කරන්නේ හොඳට බොරු කියනකොට කහිනව. හොයා ගන්න පුළුවන් ටික. ඒ නිසා මේ උගුරු වේලුනහම කැස්සක් එනවා. ඒක බොරු කියනකොට නෙමෙයි. මොකද මටත් කැස්ස එනවා නේද? ඒ කොසේ වෙනදත් අපේ මේ ඉන්ද්‍රයන් වලින් නිදහස් වෙ යුතුයි. විවෘත භාවයට පත් වේ යුතුයි. ඒ නිදහස අපූර්වත්වයේ නිදහසක්. ඒක මනෝභාවයේ ක්‍රියාවලියක් නෙමෙයි. ඒක තමයි මේ විශේෂයෙන් අපි මේ ධර්මයක් බවට පත් වෙන්නේ මේක. සාමාන්‍යයෙන් අපිට ඉන්ද්‍රයන්වල බලාපොරොත්තු වෙන්නේ කියන්න මට කරන්න යමක්. දැන් දේශනාව අහගෙන ඉඳලා අහන්නේ දැන් නම් අහන්නේ නැහැ මේ පින්නතුන් දන්න නිසා. ඉස්සරහන්නේ දැන් අපි මොකද්ද කරන්න ඕන? නිතරම කරන්න මොනවා හරි ඉල්ලනවා අපිට වැඩක්. ක්‍රියාවෙන් නිදහස් වෙන කල්පනා කරන්නේ. දැන් අපි හිත කොහෙද පිහිටව ගන්න ඕන? ඒ කියන්නේ කොහේ හරිම පිහිටව ගන්නම ඕන. නේ? නැතුව ඉන්නම බෑ. කිසිම තැනක සිත නොපිහිටවා ගැනීම. ඒක තමා කරන්නයි හදන්නේ. ඒක තමයි මෙතන ඇති වෙන බරපතල තත්ත්වය. දැන් මේක කාලයක් තිස්සේ අහපු කෙනෙකුට එච්චර ගැටලුවක් නැහැ. නමුත් අලුතෙන්ම මේ පිළිබඳව ඔළුව යොමු කරනකොට අනේකයි මට නම් අම්මේ ඒක හරි ඔළුව ගැක්කුමයි. ඒ ගන්නකොට මොකද සාහනංස කියන දේ කරන්න බැරි දෙයක් කියන්නේ කියලා. මේක වෙනම ආකාරයක මොලේ විවෘත වීමක් සිදු වෙනවා. ඒ විදර්ශනාව කරනකොට පුංචි ආරම්භයේදී පොඩි ඔළුවේ කැක්කමක් එන්නත් හේතුව අර විශේෂයෙන් නිදිගත් ස්නායු ක්‍රියාකාරීත්වයක් අවදි වෙන්න පටන් ගන්නවා මහා මොලේ. මිස්සු වැඩට ගන්නේ නැති මොලේ තමයි අපි මේ ප්‍රයෝජනෙට ගන්නෙ මහා මොලේ. විදර්ශනාවට විමසුම් බුද්ධියට දාර්ශනිකත්වයට ඉඩ දීලා තමයි මේ මහමොලේ නිර්මාණය වෙලා තියෙන්නේ. කුඩාමොලේ නිර්මාණය වෙලා තියෙන්නේ මතක තබා ගන්න සහ ආවර්ජනා කරන්න. ඉතින් විද්‍යාඥයෝ කියනවා 5-10% තමයි මහමොලේ ක්‍රියාකාරීත්වය ප්‍රයෝජනෙට මිනිස්සුන් මේ ගන්නෙ. නමුත් ඇත්තෙන්ම මේ ධර්ම මාර්ගය වඩන කෙනා තුළ මහමොලේ ශාල ප්‍රමාණයක් වර්ධනය වෙනවා. ක්‍රියාකාරීත්වය අවදි වෙනවා. ඒ හේතුව මේ මතක තබා ගැනීමක් හෝ ආවර්ජනා කිරීමක් නොවේ. ඊට වඩා පරිශනයක්. ඊට වඩා දෙයක්. සාමාන්‍ය මිනිස්සු පොදු රටාවට වඩා වෙනස් වූ රටාවක්. සාමාන්‍ය ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයන් වලට සාපේක්ෂිත ස්වභාවයෙන් තොර වූ දෙයක්. ඉන්ද්‍රයන් වලින් අපි භාවිතා නොකළ සුවිශේෂී ධර්ම ප්‍රතිපදාවක්. එයා හරිම අපූර්වයි. එයා හරිම ලස්සනයි. නිතරම උත්සාහවත් වෙන්න ඕන තමා දෙසට හැරෙන්න. තමා දෙසට හැරෙන්න කිව්වහම සාමාන්‍ය ලෞකික ඥානය කරන්නේ තමා හැරෙනවා. තමා දෙසට හැරෙනවයි කියන එක අතරත් තමා හැරෙනවයි කියන එක අතරත් වෙනසක් තියෙනවා. ඈ තමා දෙසට හැරෙන්න ඕන තමා හැරෙන්න නෙමෙයි. දැන් හොඳට බලන්න ඕන තමා දෙසට හැරෙන්න කිව්වහම ඕන හැරෙනවා. හැරිලා තියෙන කවුද? තමා. ඒක වැරදි. හරි වැදගත් කාරණයක්. තමා දෙසට හැරෙන්න ඕන. තමා හැරෙන්න එපා. තමා හැරෙන්න එපා. කිසිම රූපයක් දෙස, ශබ්දයක්, ගන්ධයක්, රසයක් දෙස, ස්පර්ශයක් දෙස, සිතුවිල්ලක් දෙස නොබලන්න. නිරෝධය දෙස බලන්න. අකාලිකත්වය දෙස බලන්න. අනන්තය ලෙස බලන්න. ඇස කියන එක අතහැර එවිට ඔබට එය ප්‍රත්‍යක්ෂ වේවි. එතෙක් කාලයක් පුරුදු වුණේ රූප දෙස බලන්න. දැන් ඔබ අනන්තය දෙස බලන්න, අකාලිකත්වය දෙස බලන්න. කිසිවක්ම සොයන්න එපා. කිසිවක් දෙස බලන්න එපා. සිත දෙස බලන්න එපා. ස්වභාවය කියලා දෙයක් නැහැ. ස්වභාවය අල්ලන්න, දකින්න, ග්‍රහණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්වභාවය කියන්නේ අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්වභාවය කියන්නේ පාලනයක් නෙමෙයි. කිසිවෙක් නොවන්න. කිසිම කාර්යයක් කළ යුතු නැහැ. කිසිම පාලනයක් අවශ්‍ය කරන්නේ. කුමන ආකාරයකින්වත් පාලනයක් අවශ්‍ය කරන්නේ. නිහඬ මනසක් ඇති කර ගැනීමට අවශ්‍ය කරන්නේ. යමක් ලැබෙන තුරු බලා සිටිය යුතු නැහැ. බලාපොරොත්තු විය යුතු නැහැ. තමා තුළ ඇති වෙන වෙනස්කම් පිළිබඳව තේරුම් කර ගැනීමට සැරසී සිටිය යුතු නැහැ. ඉතිරි නැතුව අතහරින්න. තමා තුළ වෙනසක් ඇති වෙනවාදයි සැලකිලිමත් වීමට අවශ්‍ය නැහැ. ඒ අදහස අතහරින්න. තමන්ට යමක් අවබෝධ වේ යයි අවබෝධ නොවේ යයි බලාපොරොත්තු විය යුතුවත් එහි අත්දැකීම දැක ගැනීමටවත් අවශ්‍ය කරන්නේ නැහැ. ඔබට තියෙන්නේ සංකල්ප නිදහස් කරන්න, දෘෂ්ටි නිදහස් කරන්න. මම විසින් කිසිවක් ලැබිය යුතු නැහැ, මමත්වය මෙතනින් ඈතට යා යුතුයි. මා විසින් කිසිවක් ලැබිය යුතු නැහැ අත්දැකීමක්. මේ අත්දැකීම් ලබ ලබා යන මමත්වයෙන් මම ඈත් විය යුතුයි. ඒ විදියට ඇත්වන්න. සැබෑ ලෙස සියල්ලකින් නිදහස් වන්න. කිසිවක් ඉතිරි කර නොගෙන, කිසිදු පාලනයකට හස නොවී, කිසිදු බලාපොරොත්තුවකින් තොරව සිදුවන සියල්ල පාලනය කරන්න නොකරන්න. සිදුවන සියල්ල පාලනය කිරීමට අවශ්‍ය නැත. ස්වභාවය ගන්නේ ස්වභාවයයි. ස්වභාවයට ස්වභාවය එකතු වන්න ඉඩ හරින. කිසිදු ස්වභාවයකට මමත්වය මැදිහත් නොකරන්න, තමා මැදිහත් නොවන්න. තමා කිසි තැනක නොරඳවා ගන්න. තමා ආරක්ෂා කිරීමට ප්‍රයත්න නොදරන්න. සමස්ත මනස අතහැර දමන්න. සියල්ල දියවී යන්නට ඉඩ හරින්න. ක්‍රියාවක් කිරීමට අවශ්‍ය නැත. යමක් බලාපොරොත්තු වීමට අවශ්‍ය නැත. ඇති වෙන වෙනස තමා බලා සිටිය යුතු නැත. මට වෙනසක් වේ යයි අපේක්ෂාවෙන් සිටිය යුතු නැත. කිසිදු සංඥාවක් ඉතිරි කර නොගන්න. සියල්ල අතහරින්න. සියල්ල නිරෝධ කරන්න. සියල්ල නිරෝධ කරන්න. සියල්ල නිරෝධ කරන්න. සියල්ල නිරෝධ කරන්න. සියල්ලගෙන්ම නිදහස් වන්න. සියලු මනෝභාවයන්ගෙන්, සියලුම මානසික ස්වરૂපයන්ගෙන් නිදහස් වන්න. සියලුම මානසික ස්වභාවයන්ගෙන්, මනෝභාවයන්ගෙන් නිදහස් වන්න. සියලුම මානසික ස්වභාවයන්ගෙන් නිදහස් වන්න. සියලුම මානසික ස්වභාවයන්ගෙන් නිදහස් වන්න. සියල්ල අතහරින්න. සියල්ල අතහැරීමට වීරිය උපදවන්න. සියල්ල අතහැරෙන තුරුම වීරිය කරන්න. සියල්ල අතහැරෙන තුරුම වීරිය කරන්න. කිසිවක් අල්ලා නොගන්න. කිසිවක් ප්‍රතික්ෂේප නොකරන්න. කිසිදු බලාපොරොත්තුවක් ඇති කර නොගන්න, කිසිදු පාලනයකට හසු නොවන්න, තමා කිසි තැනක තබා ගැනීමේ වළකින්න, මමත්වය කිසි තැනක තබා ගැනීමේ වළකින්න, සියලු තන්හිම මමත්වය පළවා හරින්න, සියලු තන්හිම මමත්වය පළවා හරින්න, සියලු තන්හිම මමත්වය පළවා හරින්න, මම දකින දැකීම් පළවා හරින්න, මම කරන ක්‍රියා පළවා හරින්න, මම බලාපොරොත්තු වෙනේව පළවා හරින්න, සියල්ලකින් නිදහස්, මමත්වයෙන් නිදහස්, කාලත්‍රයෙන් නිදහස්, කාලත්‍රයෙන් නිදහස්, තුන් කාලේම නිදහස්, විය යුත්තක් නැත, නොවිය යුත්තක් නැත, මම අතීතේ නොවේ, මම අනාගතේ නොවේ, මම වර්තමානයේ නොවේ, මේ මම නොවේ, මා පුරුෂයෙක් නොවේ, මා ස්ත්‍රියක් නොවේ, මා වෙනාන් කෙනෙක් නොවේ, මා පුරුෂයෙක් නොවේ, මා ස්ත්‍රියක් නොවේ, වෙනාන් කෙනෙක් නොවේ, මා කිසිවෙක් නොවේ, මා කාලය තුල නොපිහිටි අය, මට භාවාත්මක ගුණ නැත, මනෝභාවාත්මක ගුණ නැත, විඥාන භාවාත්මක ගුණ නැත, රූප භාවාත්මක ගුණ නැත, වේදනා භාවාත්මක ගුණ නැත, විඳින දෙයක් නොවිඳින දෙයක් නැත, මාහට රාත්‍රියද නැත, මාහට දහවලද නැත, මා කිසිම තැනක නැත, සියලු තැනින් මමත්වයේ පළවා හරින්න, සියලුම තැනින් මමත්වයේ පළවා හරින්න, ඉතිරි කර නොගෙන මමත්වයේ පළවා හරින්න, චක්කු විඥානය අතහරින්න, රූප දෙස බැලීම අතහරින්න, අතීතයේ දෙස බැලීම අතහරින්න, වර්තමානයේ දෙස බැලීම අතහරින්න, අනාගතයේ දෙස බැලීම අතහරින්න, අතහැරීම නැමැති ක්‍රියාව ද අතහරින්න, අතහැරීමද අතහරින්න, සියල්ල අතහරින්න, වචන සියල්ල අතහරින්න, අතහැරීමේ වචනය ද අතහරින්න, රූප කියන ස්වභාවයෙන් නික්මී නිරෝධයෙන් නිරෝධය දෙස නිදහස දෙස බලන්න, සංකල්ප කියන මානසිකත්වයෙන් තොරව සංකල්පවල තොර සිටින් සංකල්ප නැති නිරෝධය දෙස බලන්න, අන්තයක් නැති අනන්තයේ දෙස බලන්න, රූප නිරෝධයේ දෙස බලන්න, සමස්තේ නිදහස දෙස බලන්න, නිදහස නිදහස දෙස බලන්න, මමත්වයේ දුරුකොට නිදහස දෙස බලන්න, නිදහස හා තමා අතර දුරස්තභාවය නැති කරන්න, නිදහස හා තමා අතර ඇති දුරස්තභාවය දුරු කරන්න, නිදහස තමාමයි, තමා නිදහසයි, නිදහස හා තමා අතර ඇති දුරස්තභාවය දුරු කරන්න, නිදහස හා තමා අතර ඇති දුරස්ත භාවය දුරු කරන්න. කිසිවක් පාලනය නොකරන්න, කිසිවෙක් නොවෙන්න, කිසිදු බලාපොරොත්තුවක් නොවන්න, වෙනස් වීම දෙස නොබලන්න, වෙනස් වීම බලාපොරොත්තු නොවන්න, විඥාණයට කිසිදු බරක් නොදෙන්න, මමත්වයට කිසිදු බරක් නොදෙන්න, නිදහස නිදහසේ ඇතිවන්නට ඉඩ හරින්න, නිදහස තමා විසින් අත්කරගත යුතු නොවේ, නිදහස තමා විසින් පාලනය කළ යුතු නොවේ, නිදහස ග්‍රහණය කළ යුතු නොවේ, සියල්ල දිය වී යන්නට ඉඩ හරින්න. සියල්ල දිය වී යන්නට ඉඩ හරින්න. නිදහස තමා ලැබිය යුතු නොවේ, තමා නැතිවීමෙන් නිදහස ඇතිවේ. නිදහස තමා ලැබිය යුතු නොවේ, නිදහස ඇතිවන්නේ තමා නැතිවීමෙන්. ඇසින් නිදහස දැකිය යුතු නොවේ, ඇසින් නිදහස් වීමෙන් නිදහස දකිනු ඇති. ඇසින් නිදහස් වීමෙන්, රූපයෙන් නිදහස් වීමෙන්, කාලත්‍රයෙන් නිදහස් වීමෙන්, ත්‍රිවේදනාවෙන් නිදහස් වීමෙන් නිදහස දකිනු ඇති. නිදහස තමා අත්දකින දෙයක් නොවේ, නිදහස පාලනය කළ යුතු නොවේ, චක්කු විඥානේ අතහරින්න, සෝත විඥානේ අතහරින්න, ඝාන විඥානේ අතහරින්න, ජීවහා විඥානේ අතහරින්න, කාය විඥානේ අතහරින්න, මනෝ විඥානේ අතහරින්න, අතීතය අතහරින්න, අනාගතය අතහරින්න, වර්තමානය අතහරින්න, ක්‍රියාව අතහරින්න, අකිරියාව අතහරින්න, නොකිරීම අතහරින්න, ක්‍රියාව අතහරින්න, නොකිරීම අතහරින්න, අතීතයේ සිත නොපිහිටවන්න, සිහිය නොපිහිටවන්න, අනාගතයේ සිහිය නොපිහිටවන්න, වර්තමානයේ සිහිය නොපිහිටවන්න, විය යුතු සියල්ල ස්වභාවයට ඉඩ දෙන්න, කළ යුතු සියල්ල ස්වභාවයට ඉඩ දෙන්න, විය යුත්තේ ඔබ කළ යුතු නැත, කළ යුත්තේ ඔබ කළ යුතු නැත, විය යුතු සියල්ල ස්වභාවයට ඉඩ දෙන්න, කළ යුතු සියල්ල ස්වභාවයට ඉඩ දෙන්න. කිසිදු දෙයක් අත් නොහරින්න, සියලු දෑ අත්හරින්න, සියලු දෑ අත්හරින්න, සියල්ල අත්හරින්න, කිසිදු දෙයක් අත් නොහරින්න, සියල්ල අත්හරින්න, දන්නා දේද නොදන්නා දේද අතහරින්න, කිසිදු දෙයකින් ඔළුව බර කර නොගන්න, සිත බර කර නොගන්න, කිසිදු අනක් මෙහෙයවීමක් ඉන්ද්‍රයන් වෙත නොපවරවන්න, ඉන්ද්‍රයන් වලට පැවරීමෙන් වළකින්න, මමත්වයේ කිසි තැනක නොරඳවන්න. අපේක්ෂා ඇතිව හෝ නැතිව නොසිටින්න. අපේක්ෂා ඇතිව හෝ නැතිව නොසිටින්න. අපේක්ෂා ඇතිව හෝ නැතිව නොසිටින්න. කිසිදු අපේක්ෂාවක් ඇතිව හෝ නැතිව නොසිටින්න. දැකීම තුල කිසිවක් නැත්නම්, දකිනා දේ තුල කිසිවක් නැත්නම්, එය නිරෝධයයි. එය දෙස බලන්න, එය වඩන්න, එය ජීවිතය කරගන්න, එය ආත්මය කරගන්න. දකින්නා නැත්නම්, දකිනා දේ තුල කිසිවක් නැත්නම්, එය නිරෝධයයි. එය වඩන්න, එය නිදහස ලබන්න, එය විඳින්න, එය ආත්මය කරගන්න. විඳින්නෙකු නැත, දකින්නෙකු නැත, විඳින්නට දෙයක් නැත, විඳවන්නට දෙයක් නැත. දකින ඇසේ කිසිවක් නැත, දකින දේ තුල කිසිවක් නැත. දකින ඇස නිරෝධයි, රූපය නිරෝධයි. දකින ඇස නිරෝධයි, රූපය නිරෝධයි. දකින ඇස නිරෝධයි, රූපය නිරෝධයි. කිසිම දෙයක නොයලෙන්න, කිසිම දෙයක නොගැටෙන්න. කිසිම දෙයක නොයලෙන්න, කිසිම දෙයක නොගැටෙන්න. කිසිවෙක් වීමට නොපතන්න. කිසිවෙක් වීමට පැතීමෙන් වළකින්න. කිසිදු දෙයක් ලැබීමට බලාපොරොත්තු නොවන්න. කිසිදු දෙයක් ලැබීමට බලාපොරොත්තු නොවන්න. ස්වභාවය ස්වභාවිකව පවතින්නට ඉඩ හරින්න. මනුෂ්‍යයෙකුට නිදහස ගැන උගන්වන්න මොනතරම් අපහසුද? නිකං ඉන්න පාඩුවේ ඉන්න උගන්වන්න මොනතරම් අපහසුද? පාඩුවේ ඉන්න නෙමෙයි පුරුදු වෙලා තියෙන හැම තිස්සෙම රන් කරන්න, දුවන්න. හැම තිස්සෙම දුවන, කොහේ හරි දුවන්න ඕන. කොහේ හරි ඇලෙන්න ඕන, කොහේ හරි ගැටෙන්න ඕන. ආසත් ඇලීම් තියෙනවා, විවිධ විදියට පිහිටනවා. එතකොට කොච්චර කළත් අර ආසත් ඇලීම නික්මෙන්නේ නැති නිසා සම්පූර්ණ නිදහස් වීම සිද්ධ වෙන්නේ නැහැ, එක බැඳීමක් නිසා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හරි අපූර්ව බැඳීම් තිබුණා. ඔය බිරිඳට තියෙන බැඳීම, ස්වාමියාට තියෙන බැඳීම, සමහරලාට සිවුරු චීවර ඇඳුම් වලට තියෙන බැඳීම, ආරාම වලට තියෙන බැඳීම, සමහර අයට කෑම බීම වලටත් ඇති බැඳීම් තිබුණා තියෙනවා. එක හාමුදුරු කෙනෙකුට කොච්චර ධර්මයේ කිව්වත් වැඩුවත් ධර්මය ධර්ම අවබෝධය වෙන්නේම නැහැ. ඉතින් දවසක් ගිහිල්ලා කොස්වාමිනි මම ගොඩාක් මහන්සි වෙලා ධර්මයේ වඩනවා මට ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තුන් කල් දකින ඒ මහා ප්‍රඥාව අවදි කරලා බැලුවා මේ තැනත්තට මොකද වෙලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දන්නෝ මෙයා මනස දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට අවසානෙට එන පොඩි ආසාවක් ආසත්ත භාවයකින් තියෙන ආසාවක් එනවා. මොකද්ද මේ ආසාව? සරල ආසාවක්. මෙයාට ආස හිතිලා තියෙන කකුළු මස් කන්න, කකුළුවේදී මස් කාලා මාළුත් එක්ක බත් ටිකක් කන්න ආස හිතිලා. එහෙම කලාතුරකින් අය ඉන්න ඔය ග්‍රාමීව එහෙම ඉන්න කාලෙකින් මූදු මාළු කෑල්ලක් කෑවේ නෑ, වැව මාළු කෑල්ලක් කෑවේ නෑ කියන කට්ටිය ඉන්නවා. මෙයත් ඒත් ඒ වගේම කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා අර ආශ්‍රයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයක් හැටියට තමයි මේක ප්‍රහාණය කරන්න තියෙන්නේ. මේක විදර්ශනාවක් හැටියට දීලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා මුහුදු ප්‍රදේශයක පිණ්ඩපාති වඩින්න යන්න කලක් ජීවත් වෙන්න. එහෙ පිණ්ඩපාති වඩිනකොට ඔය කකුලේ කම්පුණා. අර දොළ දුක වගේ තිබිච්ච එක අරක කෑවට පස්සේ නැතුව ගියා. නේද? ඒකනේ ඊට පස්සේ මනස නිදහස් වුණා. නේද? දැන් ඔය ගෑනු ළමයි පිරිමි ළමයි තුත් යාළු වෙලා ඉන්න කාලේ දොළ දුක වගේ තිබුණට එකිනෙකා බැඳීම් තිබ්බට විවාහ වෙලා වුරුදු දෙකක් තුනක් ගියාම ඔක නැතුව යනවා. ඒ වගේ තමයි. ඈ ඉතින් සමහර දේවල් තියෙන විදර්ශනාවෙන් ඒක පැහැදිලි කරලා දුන්නහම මනසට ඒක තේරුම් ගන්නවා. ලෞකික ලෝකයේ සීමාව මොකන්ද? ලෞකික ලෝකයේ යථාර්ථය මොකන්ද? අධ්‍යාත්මයේ යථාර්ථය මොකන්ද? සංසාරික යථාර්ථය මොකන්ද කියන එක ගැන කල්පනා කරන්න ඕන. ඒ විදිහට අපිට අතහරින්න පුළුවන්. දැන් අපි භාවනා වඩ아가න යනකොට අපිට හිතෙනවා අපි මහාන වෙලා මෙහෙම භාවනා වඩ아가න යනකොට අපි අම්මා තාත්තා බලාගන්නේ කවුද? ඒගොල්ලෝ කියලා. ඉතින් මං කල්පනා කරන දෙයක් තමයි ඉතින් මම මළොත් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ නැද්ද? ජීවත් වෙනවා. දැන් ඕනම කෙනෙක්ව හිතාගෙන ඉන්න මහා ලොකු බැඳීමක් තියාගෙන ඉන්න නෝන මහත්යලා වුණත් නෝන මලත් මහත්යාගේ ජීවත් වෙනවා, මහත්යවලත් නෝන ජීවත් වෙනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක දෙන්නම එක සැරේ මැරෙන්නෙත් නැහැ. කොහොම හරි එක්කෙනෙක් ඉස්සර වෙලා එක්කෙනෙක් පහු වෙලා මැරෙයි. එක්කෙනෙකුට එක්කෙනෙක්ගේ මලකඳ දකින්න වෙනවා. ඉතින් එහෙම එකේ ඇයි අපිට අතහරින්න බැරි? ඈ නේද? එහෙම එකේ ඇයි අපිට අතහරින්න බැරි? ඈ ඒ විදිහට විදර්ශනා කරන්න ඕන. ඈ එතකොට අපි මේ ලෝකයට කෙනෙකුට යමක් බැඳීම නෙමෙයි වැදගත් වෙන්නේ, කෙනෙකුට සහාය දැක්වීම, සහයෝගය දැක්වීම. බැඳීම කියන එක සිදු වුණාම ඒක හානියක් වෙනවා. ඇයි? තමන්ගේ සීමා තමන් කැමති විදියට ඔක්කොම කොටු කරගන්නනේ හදන්නේ. ඒක තමයි බැඳීම කියලා කියන්නේ. නීති සමුදායට සිරකූඩුවට දාගන්න හදන්නේ. සහාය දක්වනවා කියලා කියන්නේ එකිනෙකාව අඳුනගෙන එකිනෙකාට සහයෝගයෙන් ජීවත් වෙනවා කියන එක. ඒ නිසා බැඳීම් කියන එක නෙමෙයි මානසික අවශ්‍ය කරන්නේ, ප්‍රායෝගිකව අපි සිදු කරන යුතුයකම හා වගකීම කාර්ය. ඒ අර මානසික බැඳීම තුළ තියෙන්නේ නිර්මාණ ගොඩක්, චිත්‍ර ගොඩක්, මනෝ සංකල්පනා ගොඩක්. එය බොහෝ සිත් වේදනා ඇතිවීමට, කම්පන ඇතිවීමට හේතු සාධක වෙනවා. එතකොට භෞතික ජීවිතයේ බැඳීම් ස්ථාවරව දීර්ඝකාලීනව තියෙන මානසික බැඳීම් පමණක් පදනම් කරගෙන නෙමෙයි භෞතික ගැළපීම් නිසා. ඒකනේ ඉස්සර මව්පිය නිතරම භෞතික දේ පිළිබඳව ගලපල බලන්නේ. මේගොල්ලෝ රූපයෙන් ගැළපෙනවද, වෘතියෙන් ගැළපෙනවද, අදහස් වලින් ගැළපෙනවද, සිතුවිලි වලින් ගැළපෙනවද කියලා බලන්නේ ඒකයි. මොකද හේතුව මානසික බැඳීම් කියන ඒවා දිය වෙනවා, වෙනස් වෙනවා, කැඩෙනවා, බිඳිනවා, තරහ වෙනවා, යාළු වෙනවා, ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික බැඳීම් අතහරින්න ඕන. ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒකත් 100ට 100ක් අතහරින්න ඕනේ. 100ට 50කට වැඩි අපිට අතහරින්න පුළුවන්කම තියෙනවනේ. මොකද බිරිඳකට වඩා ඉහළින් කසාද බැඳ ගන්න හදන්නේ මේ ධර්මය. නේ? ඈ ස්වාමියෙකුට වඩා ඉහළින් කසාද බැඳ ගන්න හදන්නේ ධර්මය. දැන් මටත් බැඳීමක් ඇති. පන්සලට ඇති, දායකයන්ට ඇති, මව්පියන්ට ඇති. හැබැයි මං ඉහළින්ම බැඳගෙන තියෙන්නේ ධර්මය. ඒ බැඳීම අර බැඳීම වගේ බැඳීමක් නෙමෙයි හැබැයි. අරව නාම රූප බැඳීමක්, පුජ්‍යල බැඳීමක්, වස්තු සම්පත් වලට තියෙන බැඳීමක්. මේක අතහැරීමට තියෙන බැඳීම. අතහරනවා කියලා කියන්නේ මේ ලිඛිතව ඔප්පුතිරක් පොලින් අතහරිනවා කියන කතාවන්නේ මානසික සංවේදනාවන් වලින්, උපාදානයන් වලින් නිදහස් වීම සම්මුතිය ඔහි තියෙන විදිහක තිබුණා. ඒ කොළ කෑල්ල වෙන කෙනෙකුට අයිති වුණත් එකයි, Tamanට අයිති වුණත් එකයි. ඒකේ ගැටලුවක් නැහැ. Taman අතහැරීම තුළ ඉන්න ඕන. අපිට ඒ කොළ කෑලි අවශ්‍ය කරන්නේ බාහිර සම්මුතියේ පැවැත්මේදී ගැටලු ඇති නොවන්න. නැත්නම් ඉතින් අනුන්ගේ නමට වාහනයක් තියදී Tamanට පදින්න පුළුවන් නේද? එහෙම පදින්න බෑ. ඉතින් ඒකයි. ඒ සම්මුති වහර ඒක තියෙන්න ඕන මේ විදිහට. එහෙම නැතු එහෙම අතහැරලා හරියන්නේ නැහැ මේකට. මේ අතහැරීම අපූර්ව අතහැරීමක්. ඔබ පුරුදු කරපු අතහැරීමක් නෙමෙයි. ඔබ දන්න කියන අතහැරීමක් නෙමෙයි. ඒක වැදගත් වෙන්නේ. ඔබ වරදිලාවත් හිතන්න පාර අපි ඉස්සර ඉඳන් දන්න අතහැරීම එහෙම නැත්නම් අර බනවලදී හාමුදුරුවෝ නිතරම කියන අතහැරීම කියලා හිතන්න එපා. ඒ අතහැරීම නෙමෙයි. ඒ නොදන්න අය ඒ දේවල් කියන්නේ. ඈ දැන් විස්සන්තර කතාව එක කතාවක්. ඒ කතාවේ තුල පෙන්වුවේ විස් අතහැරීම. නැත්තම් විස්සන්තර කියලා මට කියනව නමක් ඉන්නේ. විස් අතහරින නිසා විස්සන්තර බවට පත් වෙන. ඉතින් ඔබත් විස්සන්තර කෙනෙක් බවට පත් වෙන උන අධ්‍යාත්මිකව. ජූතක බමුණ කියන්නේ මාරයා. මාරයාගේ දේවල් මාරයා ඉල්ලනවා. තණ්හාව තණ්හාවගේ දේවල් ඉල්ලනවා. ජූතක බමුණ කියන්නේ ඒකනේ. ජූතක කියන්නේ තණ්හාව, කෑදරකම. නේද? එයාගේ දේවල් ඉල්ලනකොට ඒවා එහෙම අතහැරලා දානවා. දැන් රජකමත් අතහැරලා ඔක්කෝම අතහැරලා දිවිහමකුත් පොරෝගන කැලේ ගියාට පස්සෙත් අර ජූතක බමුණ ආවා. මේ නිදහස් වෙන්න පුළුවන්ද කියලා බලන්න ගියේ. බලනකොට එයා ඇවිල්ලා කියනවා නෑ මට ඕන. සේවයට දරුවෝ ඕන. බිරිඳ ලබා දෙන්න ඕන. මේ කාර්යගමන ඉතින් ඉල්ලනවා. ඉතින් ඒකත් අතහැරියා. හැබැයි ඔබ භෞතිකවාදී වශයෙන් කළොත් එහෙම ලොකු වැරැද්දක්. අද කළා නම් එහෙම ළමා ආරක්ෂක මණ්ඩලෙන් ඇවිල්ලා විසන්තර රජුරු අත්අඩංගුවට ගන්නවා. නේද? එහෙම කරන්න බෑ. එහෙම නොකළ යුතුයි. ඒව පිටින් ගත්තොත් එහෙම ලොකු වරදක්. පරමාර්ථේ පරමාර්ථයක්. දැන් අපත් අතහරින්න ඕන කියලා කවුරු හරි හිතන්නේ පිටින්. ඒක කිසි තේරුමක් නැහැ. අධ්‍යාත්මික වයසියල් අතහරින්නේ. ඒකනේ භෞතික දේ විදියටත් අධ්‍යාත්මික දේ අධ්‍යාත්මික ලෙස විදියටත් දැකලා තමයි බුදුහාමුදුරුවෝ ආරාම බාරගත්තේ. ශාසනය සංවිධානය කළේ. ඒ දේවල් සියල්ල කටයුතු සම්පාදනය වුණේ. නිසා අධ්‍යාත්මික අතහැරීමට අපි සූදානම් වෙන්න ඕන. එතෙන්ට වීරිය ඇති කරන්න ඕන. සිතින් අතහැරිය කියලා කියන්නේ සියල්ල අතහැරෙනවා නෙමෙයි, කෙනෙක් නිදහස් කරා වගේ. ඈ කෙනෙක් නිදහස් කරා වගේ සිතින් අතහැරීම කියලා කියන්නේ. නේද? දැන් කොටු කරගෙන ඉන්න කෙනෙක්ව නිදහස් කරා වගේ. දැන් මොන අපි බලු කුක්කෝ අල්ල ගන්නවා. අල්ලගෙන මොකද කරන්නේ? ගේට්ටු ඇතුළේ දාගෙන වහගෙන දසවඳ දෙනවා. වැඩහත් යනවා අර බලු කුක්ක දාලා. එයා කෑ ගහ ඉන්නවා. ඇයි? අපි එයාට බොහෝසේ ආදරය නිසා ඔහුගේ අයිතිවාසිකම් සියල්ල උල්ලංඝනය කරලා තියෙනවා. අපි ඔහුට බොහෝ ආදරය නිසා රත්තරන් දන් වැලක් දෙනල්ල දාලා වැඳලා තියෙනවා. ඒකයි ස්වභාවය. ඒ නිසා මේ ලෝකේට අපි මේ බැඳීමක් ඇති වුණාම අපි අර අනිත් පැත්තේ ප්‍රතිචාරය ගැන සලකන්නේ නැහැ. ඒ බල්ලට තියෙන හානිය හරීම එයාගේ නිදහස එයාගෙන් අහන්නේ නැහැ. අපි කැමති විදියට එයාව ආරක්ෂා කරනවා. අපි කැමති විදියට එයා පෝෂණය කරනවා. අපි කැමති විදියට කන්න දෙනවා. අපි කැමති විදියට අඳින්න දෙනවා. ඒක තමයි ස්වરૂපය. අර නිදහස් කරලා දුන්නාම අපි කැමති විදියට අපි ප්ලේන්ටි බොනෝ නම් එයාටත් ප්ලේන්ටි බොන්න දෙන්නේ. එයාගේ යානවා කැමති බොන්න මොනවද කියලා. නේද? ශ්‍රී ලංකාවේම දැන් අපි ග්‍රාමීය ගෙදරකට හරිය මේ ඇදෙන ගමන් අහන්නේ ප්ලේන්ටි හදාගෙන ඇවිල්ලා අල්ලන. ගෙවල් 10කට දීමු 10ෙම ප්ලේන්ටි බොන්න ඕන. ඒ සාතහැරීම තුල ඔවුන්ටත් මහා දක්වන දයාවක් ආදරයක් තියෙනවා. අපිටත් මහා දක්වන දයාවක් ආදරයක් තියෙනවා. අතහැරීම තුල බැඳීම් තුල ඔවුන්ටත් අනර්ථයේ පිණිස අහිත වෙනස පවතිනවා. තමන්ටත් අනර්ථයේ පිණිස අහිත වෙනස පවතිනවා. සෑම බැඳීමක්ම අනර්ථකාමීත්වයකින් යුක්ත භාවයක් ගන්නවා. පරහිතකාමීත්වයෙන් දුරු වෙලා ආත්මార్థකාමීත්වයෙන් දුර වෙලා ආත්මార్థකාමී කියන නිර්වචනය තුළ තියෙන හොඳ අදහසක්, ඒ කියන්නේ තමන්ගේ ආත්මයට අර්ථය සලස ගන්න එක. හොඳ නැති වචන දෙක තමයි නිර්ර්ථ හා අනර්ථකාමීත්වය. ඒකේ අනර්ථකාමීත්වයක් තියෙනවා. ඈ ඒකයි වැදේ. ඒ නිසා සියලු බැඳීම් තුළ අනර්ථකාමීත්වයක් තියෙනවා. ඒ බැඳීම් තුළ තමයි ඒ සියලුම යුද්ධ, වෛර, ක්‍රෝධ ඔක්කොම හටගන්නේ ලෝකෙ බැඳීම් තුළ, මමත්වය තුළ. ඒ මමත්වය නැත්නම් මේ බැඳීම් නැත්නම් ඒ යුද්ධ හටගන්නේ නැහැ. ඒ නිසා ප්‍රේමතෝ ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති භයං, ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්තු සෝකෝ කුතු භයං. නේද? ප්‍රේමය කියන්නේ වෛරයත් එක්ක බැඳිච්ච පුදුම කාරණයක්. ඔය නෝන්ලාට මහත්තුරු බැඳෙනවා. සමහර නෝන්ලා අහනවලු මං ඔයා දාලා ගියොත් ඔයා මම මොකද කරන්න ඔයා මට මරණෝ කියලා කියනවලු. ඈ ඒ හැටි අර නේපාල හිටපු රජුරු තමන් කැමති ගෑනු ළමයා බැඳ ගන්න දෙන්නේ නැහැ කිව්වයි කියලා මුළු පවුලටම වෙඩි තියලා දැම්මා. සමනුත් වෙඩි තියාගත්තා. අර 64 මායංකාරිය පැනලා ගියා. අර මුළු පවුලම මලා. ඒකයි උනේ. මෝඩ මිනිස්සුන්ගේ මෝඩ චින්තනය. ඒ නිසා දරුවෝ වුණාම විශිෂ්ට උදාහරතර චින්තනයන්ගෙන් පූර්ණේ වෙන්න ඕන. ඊටාම අල්පාස්වාදනීය දේවල් කෙරෙහි බැඳී පවත්වනවායි කියනෝනේ මේ පුතඥන ජීවිතේ කුඩා දේවල් වෙනුවෙන්, පොඩි පොඩි පොඩි පොඩි දේවල් වෙනුවෙන් තමයි ලකුවට හිතාගෙන මැරෙන්න හදන්නේ ආත්මය කරගෙන කුඩා දේවල්. ඉතින් අපි හැම මොහොතකම අහන්න ඕන මේ කොතෙක් කාලයක්ද? බිරිඳ අතහැර ගන්න බැරි නම් කල්පනා කරන්න ඕන මට සසර කොච්චර බිරිඳවල් හම් වෙන්නේ නැද්ද. බුදුරජාණන් වහන්සේ මේ සසර දිග කියනවා එක කුසේ නූපන් සත්වයක් නැත්තේය කියලා. ඒ කියන්නේ අපිට තව කෙනෙක් අම්මා වෙලා තියෙනවා. ඒ තරමට ඒ කියන්නේ කූඹුවෙක් වෙලා ඉන්න කාලෙකදී හරි අම්මා කෙනෙක් බවට පත් වෙනවා. ඒ තරම් කාලයක් මේක හැදුණා, සසර හැදුණා. එතකොට සීලු දෙනාම මේ මෙතන ඉන්න අයත් අපිට අම්මා වෙලා තියෙනවා. නේද? සසර ඒ තරම් දිගයි. ඉතින් ඒ ආකාරයේ සසර දිගක් තියෙන නිසා සියල්ල අතහැරීම. සියල්ල අතහැරීම. තමන්ටත් අනුන්ටත් සිත පිණිස පවතින දෙයක්. ඇයි මේ සියල්ල අතහරින්න කියලා කියන්නේ? මේක හීනය. මේ මගේ කියන කතාව හීනය. මගේ ආත්මය කියන එක හීනයක්. myself කියන්නේ හීනයක්. නේද? මගේ අදහස් කියන්නේ හීනයක්. මගේ ජීවිතය කියන්නේ හීනයක්. මවාගත් එකක්, ඒක රාමුවක්. ඒ තුල කිසිදු දෙයක් නැහැ. අර්ථාන්විත සත්‍යයක්, යථාර්ථයක්. නමුත් ඒ හීනය හැබෑවක් ලෙස විඳින්නයි කැමති. ඒ හීනය හීනයක් දෙස දකින්න, මිරිඟුව මිරිඟුවක් දෙස දකින්න. එතකොට අපිට මොකද්ද ලැබෙන්නේ? අනවශ්‍ය වෙහෙස කියන එක නැතුව යනවා. අනවශ්‍ය වෙහෙස කියන එක නැතුව යනවා. බොහෝ දේ උහුලා දරා ගැනීමේ, ඉවසා ගැනීමේ හැකියාව ලැබෙනවා. තමාගේ ජීවිතයේ පැත්තෙන් වුණත්, අනුන්ගේ ජීවිතයේ පැත්තෙන් වුණත් හරිම නිදහස් දැක්මකින් දකින්න පුළුවන්. වේදනාවල් හදාගන්න ඕනේ නේද? පීඩාවල් හදාගන්න ඕම නැහැ. දැන් කොච්චර මේ සමාජයේ ඉන්නවද තමන්ගේ මහත්ය වෙන ඕන කෙනෙක් එක්ක යාළු වෙලයි කියලා කොච්චර දුකෙන් ඉන්න අය ඉන්නවද? දැන් ওই මධ්‍යස්ථව ඉන්න කට්ටිය කියනවා අනේ හාමුදුරනේ මන් දන්නවා, මන් නිකන් දන්නේ නැහැ වගේ ඉන්නවා කියනවා. මං කෝ ඒක හොඳයි කියලා. ඒකත් මම යොමු කරගන්නවා අතහැරීමට, ධර්මයේ දිනු කරගන්න. ඒක වැදගත් කියලා. ඒ හොඳයි කියලා අනුමත කරනවාත් ඒ වෙසේ විය යුතුයි කියනවත් නෙමෙයි. ඒ නොවිය යුතු කරුණ. නමුත් මිනිස්සු මානසිකව තව තවත් පීඩා විඳීමෙන් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. ප්‍රශ්න හදා ගැනීමෙන් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. ඒව හරි සම්මයක් ආකාරයට විසඳ ගන්න පුළුවන් ගැටලු බවට පත් වෙනවා. විසඳ ගන්න පුළුවන්. ඒකයි තත්ත්වය. ලෞකික ලෝකයේ තියෙන බැඳීම් වලින් නිදහස් වෙන්න හැකියාව තියෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනි කාරණය තමයි තමන්ගෙන් තමන්ට නිදහස් වෙන්න පුළුවන්. අර තමන්ගෙන් තමන්ට නිදහස් වෙන්න ඕනේ කියන තැනට එන්න බෑ. ලෞකික ලෝකයේ දැඩි ආසත් භාවයක් තිබුණොත් ඒකට හිතට පාඩමක්, ඒකට උගන්වන්න ඕන. පාඩමක් උගන්වනවා කියන්නේ දඬුවමක් දෙනවා නෙමේ, කරුණු පැහැදිලි කරලා දෙන්න ඕන. එකම කරුණ මෙච්චරයි. මම මොන බැඳීමක හිටියත් මේ සියවස අවසන් වෙන්න කලින් අපි ඒ ඔක්කොම බැඳීම් ලිහනවද නැද්ද? අපි ලිහුවේ නැති වුණත් ලිහනවද නැද්ද? ලිහනවා. ඒක වළක්වන්න බෑ. බැඳිලා හිටියත් ඒක අපි ලිහුවේ නැතත් ලිහෙනවාමයි. එහෙම කියලා දුන්නට පස්සේ එහෙනම් ලිහෙන බැමි අද ලිහලා දැම්මහම වැඩිය හොඳයි නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේක අර ලොන්ඩරියෙන් කුලියට ගත්ත ඇඳුම් කියලා. මේ අපි පොරෝගෙන ඉන්න දේවල් අධ්‍යාත්මිකව ඒව ඇඳුන්නේ, අපි ඒක දේවල් ඇඳගෙන ඉන්නේ. කුලියට ගත්ත ඇඳුම් කියලා කියනවා. කුලියට ගත්ත ඇඳුම් ඇඳගෙන ඉන්නකොට මොකද වෙන්නේ? කු කුලී දවස පහ වුණොත් ගෙනල්ලා දෙනවා කියපු දවස පහ වුණොත් ලොන්ඩරි කාර්යය ගෙදරට එනවා. මේ දැන් මංගල ඇඳුම් පාව ගන්නවනේ නේද? කුලියට ගන්නවා. කුලියට අරගෙන ගිනිල්ලන දුන්නොත් පස්සෙන් එනවා. කවදකරි අරන් යනවා. අනිත් එක තමාලඟ කොච්චර මේක තමාගේ කියලා පේන්න ඇඳගෙන හිටියත් හිතක් දන්නෝ මේක මට අයිති දෙයක් නෙමෙයි කියලා. මේ හිත දන්නෝ ඇත්ත. මේ මගේ ආත්මය මේ මම කියලා සොයාගෙන ඉන්න දේ තුළ මට අයිති නෑ කියලා දන්නවා. ඒත් මට අයිති කරගන්න බලනවා. හිත කියනවා මේ මට අයිති නෑ, මේක අයිති නෑ කියලා. නමුත් මට කරගන්න බලනවා මෙතන. ජීවිත කාලෙම බලලා සටන බැරි වෙනකොට අතහරිනවා. අතහැරියාම අර ලොන්ඩරි කාර්යය ගහලා යන අර යන මට්ටමට වැඩෙනවා. සතුටෙන් දෙන මට්ටමට නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේට මාරය කියනවා, ස්වාමීනි මාව දැකලා මිනිස්සු පලා යනවා. ඔබ වහන්සේ මාව හොයාගෙන ඇවිල්ලා මට අයිති කරන රෙදි පිළි ඇඳුම් ටික දුන්නා. ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි, උදාරයි, විශිෂ්ටයි, දුර්ලභයි, මහා පුරුෂේ. ඇයි වෙන අය මාව දැකලා දුවනවා? දැන් මේ පුතඥන ලෝකේ ඉන්න කට්ටිය මාරයට බය නැද්ද? මාරයා මග ඇර ඇර ඉන්න, මගේ දේ නැති වෙයි, මම නැති වෙයි කියලා මාරයා මග ඇර ඇර ඉන්න බලන්නේ. හරියට ණයක් අරගෙන ණය දීපු පුංජලා එනකොට මග ඇර ඇර ඉන්නවා වගේ, ගෙවන්න කම්මැලි කමට. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨත්වයක්පත් වෙන්න ඕන. මට අයිති දේ විතරයි මම තියාගන්න ඕන. මට අයිති නැති දේවල් මං සිතෙන්ම අතහැරලා දාන්න ඕන. සිතෙන් සම්පූර්ණයෙන්ම අතහරින්න. ඒ අතහැරීම ප්‍රතික්ෂේපයක් වෙන්න එපා. ඒ අතහැරීම තව පුජ්‍යලයකට වෙනුවෙන් කරන දෙයක් කරගන්නත් එපා. ප්‍රතික්ෂේපයක් කරගන්නත් එපා. අපි දන්නේ මේ පුජ්‍යලයක් වෙනුවෙන් කරන අතහැරීමක් නේ, දාන දීමක් නේ නේද? මෙතන කෙලෙස් දානේ ලබා දීම පුජ්‍යලයකට දන් දෙනවා. පුජ්‍යලයක් විසින් පුජ්‍යලයකට දෙන දෙයක් නෙමෙයි. පුජ්‍යලත්වයෙන් තොරව පුජ්‍යලයකට නොයේ දානේ දෙන්නේ. තේරුණානේ නේ? පුජ්‍යලත්වයෙන් තොරව පුජ්‍යලයකට නෙමෙයි දානේ දෙන්නේ. පුළුවන් දේ දාන දෙන්න. අපි දන් දෙන්නේ පුජ්‍යලයක් හැටියට පුජ්‍යලයකට දන් දෙන්නේ. මේක එහෙම නෙමෙයි. පුජ්‍යලත්වයෙන් තොරව පුජ්‍යලත්වයෙන් තොරව කෙනෙකුට දන් දෙනවා. දැන් මේ අමුතු ලෝකයක අමුතු ස්වභාවයක අමුතු ස්වභාව ලක්ෂණයක් එහි තියෙන්නේ. එයි මොනතරම් සැනසිලිදායක ස්වභාවයක් තියෙනවද? ඒ තමයි ධර්මයේ අපූර්වත්වය. ඒ ධර්මයේ ලබන්න ඇස අතහරින්න, කන අතහරින්න, නාසය අතහරින්න, දිව අතහරින්න, මන අතහරින්න, කාමනෝද අතහරින්න ඕන. දැන් මන් දන්න විදිහට ඉන්ද්‍රියන් 6යි තියෙන්නේ. තව එකක් දෙකක් තියෙනවද වැඩිපුර? නේ, ඒකක් දෙයක් නෑ. දැන් ඔය අතහැරියාම දැන් අතහැරින්න දෙයක් ඉතුරු වෙනවද? ඉන්ද්‍රියන් 6 අතහැරියොත් අතීතේ තියේද? ඉන්ද්‍රියන් 6 අතහැරියොත් වර්තමානයේ තියේද? ඉන්ද්‍රියන් 6 අතහැරියොත් අනාගතයේ තියේද? සමස්ත අභිධර්මයෙන්ම ඉවරයි කියලා. ඔතනින් ඉවරයි. සමස්ත 42,000 අභිධර්මයේ ඉවරයි. කේලින් වරයිටි කර. හායි රූප මනමන ඉන්න, සිතුවිලි මනමන ඉන්න, එනවා යනවා ගහගෙන යනවා බලහගෙන ඉන්න, ඒක මොකුත් කරන්න බෑ. ඒව වැඩ. ඒ වැඩ දාගන්න එපා. ඈ කොයි වෙලාවක හරි මේක නිශ්චල වේ හැරෙන්නේ. ඉතින් පොඩ්ඩක් එහෙම එහෙ දිව්වහම අර සංඥා වේදනාවලට ඇවිල්ලානේ ලෞකික ලෝක වැඩ කරන්නේ. පොඩ්ඩක් ඇන්ජිම රත් වෙනවා. නමුත් ටිකක් නතර කරලා තිබ්බහම ඔක ඉබේ නෙවෙනවා. හැබැයි නිවෙන මට්ටමට ඉගෙන ගන්න ඕන. නිවෙන මට්ටමට ඉගෙන ගන්න ඕන. ඒක දුවල දුවල නිවන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක සංසුන් වී ඉබේට සංසුන් වෙන්න ඉඩ හැරියාම සංසුන් වෙන දෙයක්. හරියට අර දිය භාජනයක් සංසුන් වෙනවා වගේ. පොඩි දිය භාජනයක් අරගෙන ඔය අත සෝදන භාජනේ හැරි පොඩ්ඩක් මෙහෙම චලනය කරලා බලන්න. දැන් චුටි චුටි චුටි චුටි රැලි නගිනවා. දැන් මේ රැලි නතර කරන්න ආයි මැදිහත් වීමක් වුණොත් පුළුවන්ද? බෑ. ඇත්තෙන් මේ රැලි නතර වෙන්නේ නැවත අපි චංචලය නොකර සිටීමෙන්. එහෙමනම් මේ සිත අපි දෙන අනකින් චංචල වෙනවා. චංචල වුණාට පස්සේ අපි තව තව දේවල් යොදවල මේක සංසුන් කරන්න බලනවා. එතකොට තව තව චංචල වෙනවා. ඒ චංචල වීම නැති කරන්න තව චංචල වෙන්න වෙනවා. හරියට දිය වැඩියාවට කකුල් කපනවා වගේ. එක තුවාලයක් තියෙනවා කියලා ඇඟිල්ල කපනවා. ඒකට බෙහෙත් දානවා. ඒක වණ වෙනවා. ඊට පස්සේ වල්ලු කරලා හින් කපනවා. ඊට පස්සේ ඒ තුවාලේ හොඳ වෙන්නේ නැහැ. ඒක වණ වෙනවා. ඊට පස්සේ ධනිස ළඟින් කපනවා. දැකලා නැද්ද ඒවා? දියවැඩියාට කකුල් කපනවා වගේ. ඉවරයක් වෙන වැඩක් නෙමෙයි. අවසානයේ මේ උගුල් ළඟින් කපපු කට්ටියත් මම දැකලා තියෙනවා. ආයසානේ බෙල්ල ළඟින් කපලා තමයි නැතර වෙන්නේ. ඉතින් ඒ නිසා මේ එතනින් මේක සුවපත් කරගන්න බලන්න ඕන. එහෙමයි මේ මනස සංසුන් කරගන්න, නිදහස් කරගන්න ක්‍රමය. දිගට ධර්මය අහන්න. ධර්මයත් එක්ක ජීවත් වෙන. ධර්මයේ හරිම රසවත්. ධර්මයේ තුල ඉන්නකොට හරි ආඩම්බරයි. මොකද හේතුව අනිත් අයට තියෙන ප්‍රශ්න මට නෑනේ. අනිත් අයට වඩා සැහැල්ලුවෙන් මම ඉන්නවනේ. අනිත් අයට වඩා ප්‍රබෝධයෙන් මම ඉන්නවනේ. හැබැයි ඉතින් අර පරණ මනසට ගිහිල්ලත් ඕනනම් බලන්න පුළුවන් මෙන්න ඔයාගේ පරණ මනසේ තියෙන කුණු. අපෝයි මට එපා. දැන් පරණ ගේක ඉඳලා බොහෝම දුෂ්කරතාවයන් මැද කුණු ගඳ ගන්න මේ කුණු මේව තියෙන පළාතක ඉඳලා හොඳ ලස්සන ප්‍රදේශයක පදිංචියට ආවම අර පරණ ගේට යන්න ආස වෙනවද? ආස වෙන්නේ නැහැ. එයා ලස්සන ගෙදර ඉන්න කැමතියි. හැබැයි ඕන්න යන ගමන් කියන්න පුළුවන් අපි අර ඉස්සර හිටි අර නේ වනාත මුල්ලේ අර අර හරි කියලා. ඉතින් ඒ නිසා අපි මේ ඒ අලුත් ගෙදර හොයාගන්න ඕන, නිවම්පුරේ හොයාගන්න ඕන, එහෙ පැලක් ඈ පැලස් එකක් හදාගන්න ඕන නේද? ඉතින් ඒක තුල ජීවත් වෙන්නේ ඊළඟට සාඩම්බර ජීවිතයක්, අභිමානවත් ජීවිතයක් එහි ලැබෙනවා. එහි අර මෝඩ කරුණාවල්, එහි ඊවසීම මේ මොකුත් නැහැ. සත්‍ය සත්‍ය විදියට, යුක්තිය යුක්තිය විදියට, ධර්මයේ ධර්මයේ විදියට, අධර්මයේ අධර්මයේ විදියට, ධර්මයෙන් කතා කරලා විසඳන්න පුළුවන් දේ ධර්මයෙන් කතා කරලා විසඳන්න, ධර්මයෙන් කතා කරලා විසඳන්න බැරි දේවල් ඒවා අතහැරලා දාන්න නේද? නිහඬව ඉන්න ඕන තැන නිහඬව ඉන්න, කතා කළ යුතු තැන කතා කරන්න. බොහොම අපූර්වත්වයේ සැකසුණු ජීවිතයක් එතන ආරම්භ වෙනවා. ඒකයි සියලු දෙනාම ලබන්න ඕන. එවිට නිතරම කාටවත් අර නිහතමානි වෙනවයි කියලා සියලු දෙනාට පාපිසි වෙන්න උවමනා නැහැ. සියලු දෙනාට නායකත්වයේ සපේන, සියලු දෙනාට ගුරුත්වයේ ගුරුවරයෙක් වෙන අග්ගෝහමස්මි ලෝකස්ස කියපු ගුණේට දෙට්ටෝ ශ්‍රේෂ්ඨෝ බවට පත් වෙන්නට අවකාශය ලැබෙනු. කාටවත් මේ පාපිසි වෙන්න ඕනේ නැහැ, නිහතමානි වෙන්න උවමනා නැහැ. දින දෙකක් කාල වෙන දේක් බලාගෙන ඉන්න උවමනා කරන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඒකයි ස්වභාවය. තේතෙන්ට අපිට එන්න පුළුවන්කම තියෙන ධර්මයේ තුලේ. එතකොට ධර්මයේ කියන්නේ මේකයි කියලා ප්‍රතිරූපයක් හදාගන්න එපා කලින්ම. එතකොට මේ ප්‍රතිරූපේනේ හොයන්නේ යන්නේ. ආ ධර්මයේ කියන්නේ මුකුත් නැති තැන. හව දැන් මුකුත් නැති තැන හොයාගනින්කෝ. ධර්මය කියන්නේ මුකුත් නැති තැනක් නෙමෙයි. එහෙම ස්ථානක් නෙමෙයි. වර්ධවා දුන්නොත් එහෙම සංඥාවර සදාකාලිකවම හොයන මුකුත් නැති තැනක්. කවදාම හොයාගන්න හම්බෙන්නේ නැහැ. එයි මෙතන තැනක් හදාගෙන තියෙන්නේ. එයි මුකුත් නැති තැන කියලා මොකද්දෝ තැනක් හදාගෙන මෙයා. ඒ බලාපොරොත්තු වෙන නිර්මාපකය හොයනවා හොයනවා හොයනවා හොයනවා මුකුත් නැති තැනක් තාම හම්බුන්නේ නැහැ. මෙතන මේ ඔළුව නිදහස් කරගන්න එකයි මේ අපිට කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් මේ මොකවත් හොයාගන්න එක නෙමෙයි. ඒ නිසා තමයි කියන්නේ විවෘතව නිදහස්ව විදර්ශනාව කරන පරේසකේ පමණක් බවට පත් වෙන්න ආකල්ප දෘෂ්ටි ඇති කර නොගන්න. පරේක්ෂකයා පමණයි ආකල්ප දෘෂ්ටි නැත. ඒ උදාරතර විනිශ්චය කරුවා විදර්ශනා ධූරයේ යෙදෙන කෙනා මේ අපූර්වත්වයේ ලෝකෝත්තරත්වය සලා ගන්නවා. හැමදෙනාටම